ඇත්තම සෝභිත නායක ස්වාමීන් වහන්සේට කරන්න තියෙන හොඳම ගෞරවය තමයි උන්වහන්සේ පෙනී සිටි දූෂණයෙන්තර, පෞරාදයෙන්තර, පොරකමෙන්තර, ජාතිවාදයෙන්තර රාජ්‍ය බිහි කර ගැනීම. ඒ සම්බන්ධයෙන් රජ දෙවන්ත කැපකිරීමකින් වැඩ කටයුතු කරගෙන යනවා. තිලක් මාරපණ අමාත්‍යතුමාට චෝදනාවක් එල්ල වුණා. එතුමා තමන්ගේ තනතුරෙන් අයින් වුණා. ඒ වගේ දේවල් කවද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? සෝභිත නායක ස්වාමීන් වහන්සේ පෙනී සිටි මෙන්න වගේ යහපාලන මූල ධර්ම වෙනුයි. පිරිසක් සිටිනෝ සෝභිත හාමුදුරුවන්ගේ සමාජ මැදිහත් වීමට අකමැති. සෝභිත හාමුදුරුවෝ වැදගත් වෙලා කරපු සමාජ පරිවර්තනය දරා ගන්න බැරි අය. ඒකෙන් යන එන මන් නැති වෙච්ච අය. ඒ අය අද අතට හුවෙච්ච සුළු අවි වලින් පහර දෙනවා කියලා කියන්නේ. Facebook එකේ නැත්නම් web එකේ මොනවා හරි එකක් අල්ලගෙන දඟලනවා කෑ ගන්නවා.